සම්පෝරේතා පනිත පාරමිතා බලේන දින්දුවන් සියෝ කිල කිලෙස සමෝහයාලම් තේනේව ලන්ද අරහන් අරහෝති නාමං වන්දාමි බුද්ධ මමනං පදයේ තබෙන්වා සංසාර සාරෝග විනීත නිස සන්නේත සතං සුචිසාර දේසං සන්දේර පං සන්න තනු පලාස සංලාපදේසිං පනමේ විසාසං සංසාභිගං කේවල මෝහන සන්නා කන්මාරරණේ විසේසං සංසේවිතං දාසේ මුදවා ආසං සංහාර ධම්මං පනමි සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාප දංසිං හත ගෝර පා සම්භාර ගා සුචිසාරවාසං සංවාර සංගං පනමි රසාසං බුදු සරණ වේවා සදහං සරණ වේවා සංග සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා සාදු සාදු සාදු ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්වතුනි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මේ මාතර නගරස්ථානයේ පිහිටි වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ මාසික සිදු කරන සීල සමාදාන වැඩසටහන විශේෂ භාවනා වැඩසටහනටයි පින්වතුන් මේ සහභාගී සිටින්නේ. ඉතින් මේ වැඩසටහන මේ විදිහට සංවිධානය කිරීම පිළිබඳවත් මේ කටයුතු ඉතාම මනවින් සෝදානම් කරලා ඔබේ හිත දියුණු කරන්න ඔබේ ආධ්‍යාත්මික සතුට දියුණු කරලන්නට කැපවීමෙන් කටයුතු කරන ගෞරවනීය අපේ සුගුණ ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ඉතාම ගෞරවයෙන් මෛත්‍රියෙන් අප සිහිපත් කරමින් උන්වහන්සේලාට ආශිර්වාද කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අප ආජීව අට්ඨමක සීලය සමාදන් වන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුන් සාදු කාර්යයක් පවත්වලා තුන් වරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං சரණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං சரණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං சரණං ගච්ඡාමි සතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි සතියන්ති ධම්මං සරණං ගච්ඡාමි සතියන්ති සංඝං සරණං ගච්ඡාමි සිතරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා බේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන බේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පබ්බලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි චිතරණේන සන්දෙන් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සොරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස සැදවත් පිනතුනි ශ්‍රද්ධාවෙන් යුක්තව තැන්පත් කළ තියෙන මේ සියලු පූජා ද්‍රව්‍යයන් උදෑසන දානයසේ සලකාගෙන අප සරණ ගියේ අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාදී ඒ උතුම් නික්ලේශී සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක් සේ සලකා සම්බුද්ධ පූජා පවත්වනවා කියන හැඟීම ඇති කරගෙන භාගතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන සංඥාව හැඟීම ඇති කරගෙන ජීවමාන සංඥාව පිටුවාගෙනම මේ උතුම් පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරමු. ඔබත් මාත් වෙනුවෙන් සසර බොහෝ කාලයක් දාන ආදී පාරමිතා දහම් සම්පූර්ණ කරපෝ. සෝසාගරේ ජල දෙකන් රුධිරං අදාසේ මහා සාගරේ ජලයට වඩා සිය සිරුරෙහි ලේදන් දීපෝ. භූමින් පරාජය පරම් සමදාසි දානම් තමන්ගේ ශරීරයේ මස්වලට වඩා මේ මහා පොළොවෙහි පස්වලට වඩා සිය ශරීරයේ මස් දන් දීපෝ. ඒ වගේම භූමින් පරාජය පරම් සමදාසි දානම් මෙරූපමාන මදිකංච සමෝලි සීසං මහා මෙරු පර්වතයට වඩා මිනිස්සෝ කීප දෙනෙක් අවස්ථාවලදී රජකුමාරයෙක් වශයෙන් සිටිය වෙලාවේදී ඔටු නොපලං හිස්තන් දීපෝ. කේතාරකාදික තරං නයනං අදාසේ ආකාසේ හි තාරකාවලට වඩා සම්බුදු බව උදෙසා සිය නෙත් උකුඩා දන් දීපෝ. ඒ උත්තම මනුෂ්‍ය රත්නය ඔබත් මාත් වෙනුවෙන් මේ කලා වූ අපරිමිත කැපවීම වෙනුවෙන් පූජෝපහාරයක් සේ සලකා කෘතෝපහාරයක් සේ සලකා මේ සියලු පූජා ද්‍රව්‍යයන් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා කියන හැඳීමෙන් අපි පරවතයකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු වන්දාමි චේතියං සම්බං සම්බටානි සුපතිට්ටි සාරේත ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං අදේවාසේතු නෝ බන්තේ පානියං නුපනාති අනුකම්පන්නුපාදාය පතිගන්නාතු මුන්තම අදේවාසේතු නෝ බන්තේ භෝජනං නුපනාමි අනුකම්පන්නුපාදාය පතිගන්නාතු අදේවාසේතු නෝ බන්තේ සම්බං සන්දාය පූජිත අනුකම්පන්නුපාදාය පතිගන්නාතු මුන්තේ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිර්වාණ වන්තියා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, මේ අස්ථාවේදී උතුම් ආජීව අටමක සීලය සමාදන් වෙච්ච මේ උතුම් භාවනාමය පින්කම කුසලයේ සිද්ධ කරන දවසෙහි අප ආරම්භයේදීම මූලික භාවනාවක් විදියට බුද්ධහනසති භාවන වඩන්න සූදානම් වන්නේ. ඔබත් මාත් මේ සුගතියක් ලබාගත් මොහොතේ මේ දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලයක් ලෝකයට දායාද කරන්නට කල්පාන්තර ගානක් සසර පාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේ සතුව පැවතිදී ඒ අරහං ආදී නික්ලේශී සම්බුදුගුණ සිහිපත් කරලා අප ටික වේලාවක් බුදුගුණ භාවනා වඩමු. බුදුරජාණන් වහන්සේ ඒකාන්තකින් මහා කරුණාව දියුණු කළා. මෛත්‍රිය පදනම් කරගත්තු මුළු ලෝක සත්‍යයන් කෙරෙහිම අනුකම්පාව පදනම් කරගත්තු මහා කරුණාවක් උන්වහන්සේ වෙත තිබුණා. අනිත් අතින් මහා ප්‍රඥාව මේ ලෝක සත්‍යය පිළිබඳව යථාබෝධයක් උන්වහන්සේ තමන් වහන්සේගේ ඥානයෙන්ම සිද කළා. වෙනත් කිසිදු ගුරුවරයෙකුගේ අවවාදයක් උපදේශයක් නැතුව සිය ප්‍රඥාවෙන්ම දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නික්ලේශයේ මනසක් හදාගන්නට, එක අතකින් අවිද්‍යාදී කෙලෙස් දහම් දුරු කරලා, අනිත් අතින් ශ්‍රද්ධා සීලාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා ප්‍රඥාවෙන් අගතම්පත් වෙච්ච ඒ බුදුඥාන වහන්සේ තුල පැවතියා වූ ඒ බුදුමනාපිය කෙනෙක් සිහිපත් කරලා බුදුමන වඩලා මේ ශ්‍රද්ධාව දිනු කරගෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශක්තිමත් කරන ගමන් විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නට අප උත්සාහ දරන වෙලාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිසියම් කෙනෙක් මුණ ගැහුණ තියෙනවා. උන්වහන්සේ කෙනා ගැන හොඳට බලනවා, ඒ කෙනාගේ මනස ගැන. සාමාන්‍යයෙන් අපි කෙනෙක් මුණ ගැහුණාම අපි බලන්නේ මොනවද? ඔව් අපි බලන්නේ යාගේ රූපය නේද? යා කොච්චර ලස්සනද? යාගේ දෙමෝපියන් කවුද? යා මොනවද ඉගෙනගෙන තියෙන්නේ? යා රැකියාව කළේ තියෙන්නේ කොහෙද? කරන්නේ කොහෙද? යා ආපු වාහනේ කොයි වගේ වාහනයක්ද නේද? ඒ වගේ දේවල් තමයි අපි බලන්නේ නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බලනවද? බුදුහාමුදුරේ කිසිය දෙයක් බලන්නේ. යා පහින් ආවත් එකයි, යා ඉහෙළම වාහනෙන් ආවත් එකයි. යා මහාචාර්යවරයෙක් වුණත් එකයි, යාට අකුරම බැරි වුණත් වෙන පුළුවන්. යා ලස්සන රූප සම්පන්නිය තියෙන දෙවඟනක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ මෙච්චර රූප සම්පන්නියක් නැති පොදු ගහගෙන ආපු කෙනෙක් වෙන්නත් පුළුවන්. බුදුහාමුදුරේ කිසිම දෙයක් ගැන නෙමෙයි බලන්නේ. උන්වහන්සේ බලන්නේ උන්වහන්සේගේ ආශ්‍රයන්සේ ඥානීය ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය. මෙන්න මේ ඥානයන් උන්වහන්සේ විකසිත කරගෙන ඒ තැනත්තාගේ මනස හිත කියවන බුදුහාඳුරු. මේක නම් කොච්චර කලක් සතර ශ්‍රද්ධාව දිනු කරපු කෙනෙක්ද, වීරිය දිනු කරපු කෙනෙක්ද, සතිය සමාධිය ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද මේ ශරීරය දරාගන්නේ කියන එක විතරයි බුදුහාඳුරු බලන්නේ. එතන පටන් උන්වහන්සේ ඉහළ මට්ටමට එන්න ධර්ම දේශනා කරනවා. එතනටට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේහි හිත දියුණු කරලා සුගතිගාම වෙන්න පුළුවන්කම විතරයි නම් බුදුහාඳුරේ එතනටට සුගතිගාම වෙන්න මාර්ගයේ උපරිමයි කියලා දෙනවා. එතනටට මගවල ලැබෙන්න පුළුවන් නුවණක් තියෙනවා නම් බුදුහාඳුර කරන්නේ චතුරාර්ය සත්‍ය පරිසම්පාදේ මිශ්‍රිත මේ දුකේ හට ගැනීම හා නිරෝධිත අදාළ ධර්ම දේශනා කරලා එතනටට මාර්ග ඵලවලින් ඉහළම මට්ටමට යන්නට උදව් කරනවා. එතනටගේ වයස අදාළ නැහැ. එතන අවුරුදු 7 කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 25 කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 40 කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 60 කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 80 බක්කුල හඳුර වගේ කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 100 කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ ශාසනීය තියා අවුරුදු 120 මහණ වෙච්ච අය. සෝනා මෙහෙණිය, රාධ හඳුර වගේ අය අවුරුදු කීයද මහණුනේ? ඕ අවුරුදු 120 දී. ඉතින් ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මට නම් දැන් හුඟක් වයසයි, කොන්දේ අමාරුයි, දැන් කෙලින් ඉන්නත් අමාරුයි. ඒ නිසා එහෙම කියලා ඔබට මේක නොකර ඉන්න බෑ. ඒ නිසා අපි කාටවත් වඩා වැඩිමල් අය අවුරුදු 120 අය මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත පිනතුනි. ඒ නිසා අපි කවුරුවත් ප්‍රමාද නැහැ. අපි කවුරුවත් හුඟක් වයසට ගිහලා කියලා හිතන්න එපා. ඔබේ ප්‍රඥාව දිනු කරන තැනදී, ඔබේ ශ්‍රද්ධාව දිනු කරන තැනදී වයස පිනුස්න ආදාරත්‍යක් නේ. ඒ නිසා අපි හැම දිනෙකම මෙන්න මේ ශ්‍රද්ධාදී දින ධර්ම කොච්චර ධර්ම දිනු කළා තියෙන කේක තමයි බුදුහාඳුරෝ නිතරම බලන්නේ. ඒ නිසා අපර තියෙන වටිනාම ධනිය තමයි ශ්‍රද්ධා ධනිය. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරියොත්ථප්පියන් ධනං, සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. ශ්‍රද්ධා ධනියෙන් පටන් අරන් ප්‍රඥා ධනිය දක්වාම වූ මේ ධනිය මේව ආර්ය ධනයන් පිනතුනි. මේ ධනය මිල කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ මෙන්න මේ ආර්ය ධනයන්ගෙන් අප දිනු වෙච්ච පමණට. ඒ නිසා සියලු ආර්ය ධර්මයන් දිනු කරන්න මූලික කාරණිය තමයි බුදුහාඳුරෝ දේශනා කරනවා සද්ධා මූලිකා සම්භේ පිපුසනා ධම්මා කියලා. ශ්‍රද්ධාව තමයි සියලුම ගුණධර්මවල පදනම කියලා. සියලුම කුසල දහම් දිනු වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පිළිමදෝ තිල විශ්වාසනියත්තේ. ඒ විශ්වාසනියත්තේ ඉහළම තැනකින් තියාගත්තු පමණට තමයි අප ධර්මයේ ඉහළින්ම පුරුදු කරන්නේ. ඒ නිසා අපේ දුනිය අප පුළුවන් තරම් බුදුහාමුදුරන්ගේ බුදු නුවණ ප්‍රඥාව ගැන අප උපරිම විශ්වාසය තියලා උන්වහන්සේගේ නුවණ අපේ නුවණක් බවට පත් කරගන්නටයි භාගතුන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. බුද්ධෝසෝ භගවා බෝධය ධම්මං දේසේති. චතුරාර්ය සත්‍ය අවබෝධය කළ භාගතුන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධය සඳහා අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. ඒ නිසා අවබෝධයටපත් වෙච්ච නුවණ ලැබවෝ ප්‍රඥාව දිනු කරගත්තු පමණට දුක නිදහස් වෙන්නේ. වෙනම කිසිම දෙයකින් පිනසුනේ දුක නිදහස් වෙන්න බෑ. අපි කොච්චර අධ්‍යාපනය ලබා තිබුණත් අප කොච්චර ධනිය ලැබල තිබුණත් ඒ කිසිදු දෙයකින් අපට දුක නිදහස් වෙන්න බෑ වෙනතනි. කෑම බීම ටික පහසුකම් ටිකක් ලබා ගන්න පුළුවන්. නමුත් දුක නිදහස් වෙන කිසිම දෙයකින් පුළුවන් කමක් නෑ. එනිසානේ දුකෙන් නිදහස් වෙන මාවත විවර කළ දීපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුට පැවති ඒ උතුම් බුදු ගුණ කීපයක් අප මෙනෙහි කරලා අපේ හිතේ ශ්‍රද්ධාව දිනු කරගමු. ඒ සඳහා පිරතුන් සෝදානම් වෙන්න. තමගේ ශරීරයේ සැහැල්ලුවෙන් ඍජුව තියාගෙන අපි දැන් බුදු ගුණ වඩනටයි සෝදානම් වන්නේ. හොඳයි පින්නතුන මේ ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. ඔබේ ශරීරයේ ඔබේ ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා දෙපා සිට හිස දක්වා ඔබේ ඉරියව්ව පිළිබඳව හොඳට සතිමත් වෙන්න. හොඳට හුස්මක් ඉහලට ගන්න. ගැඹුරු හුස්මක්. ටික වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳලා සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. නැවත හොඳට දිග හුස්මක් ගන්න. පෙනහළු පිරෙන්න. මද වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳලා හෙමින් හුස්ම පිට කරන්න. සිහියෙන් සතිමත්ව ශරීරය නැවත හොඳට සැහැල්ලු කරගන්න. ඔබේ අතපය දැන් ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. පරිමුඛං සතින් උපට්ඨප්පත්වා කියපු විදියට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් කරනවා. නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගන්න. එහෙම ඉන්න ගමන් දැන් අප බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නයි සෝදානම් වන්නේ. බුද්ධානුස්සති භාවනාව. බුදු ගුණ අනුව ගිය සිය මා සරණ ගිය මගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ දින බෝමෙඩ අභියස වැඩ සිටින හැඟීම ඇති කරගන්න. සමනක් ගන බුදුරැසින් බැවලී ගිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වෙච්ච මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් අගතැන් වුණු මුළු ලෝකයක් කෙරෙහි අපරිමිත කරුණාවෙන් දානාදී පාරමිතා ධර්ම සම්පූර්ණ කළ ඒ ආශ්චර්යමත් මනුස්ස රත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා අභියස වැඩ සිටිනවා. ඔබේ විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ අභියස වැඩ සිටින ප්‍රතිමා වහන්සේ මොහොතට සිහිපත් කරගන්න. ඉතාම ලස්සන රූපකායක් සහිත ප්‍රතිමා වහන්සේ නමක් තමයි ඔබේ පන්සලේ වැඩ සිටින්නේ. මගේ බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි මෛත්‍රී දැස් දල්වාගෙන මහා ප්‍රඥා වූ මනසින් මා දෙස බලමින් වැඩ සිටින අවස්ථාව. ඒ බුදුරජාණන් වහන්සේ අරහන් ගුණ යුක්තයි. රාග ආදී සියලු කෙලෙස් දහම් දුරු කරලා සංසාර චක්‍රයේ අර සිඳලා වූ වහන්සේ දෙව මිනිසුන්ගේ අපරමිත පුද සැලකිය රැට සුදුසු උත්මේ වුණා. මේ නිසා අපි උන්වහන්සේට අරහන් කියලා කියනවා. අරහන් අරහං අරහං බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තා. මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ විඤ්ඤාචරණ සම්පන්නයි. ප්‍රථම ධ්‍යානය ආදී අෂ්ට විද්‍යා ධර්මයන් නැත්නම් මනෝමය ඉදිරි ඥානය ආදී ඥානයන් සාක්ෂාත් කරගත් නිසා එවැගේම උන්වහන්සේ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගේ යොක්ත නිසා උන්වහන්සේට අපේ විද්‍යාචරණ සම්පන්න කියලා සඳහන් කරනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ සුගත සම්බුදු ගුණ යුක්තයි. යහපත් වූ ගමන් විලාසයේ යුක්ත. ඊටාම ප්‍රසන්න වූ සුභාසිතෙන් යහපත් වචනවල යුක්ත නිසා උන්වහන්සේට අප අරහන් කියලා උන්වහන්සේට අප සුගත කියලා සඳහන් කරනවා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ ලෝකවිදු ගුණය යුක්තයි. මුළු ලෝකයම මැනවින් අවබෝධ කරගත් නිසයි උන්වහන්සේට අප ලෝකවිදු කියලා කියන්නේ. සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය. එහෙමත් නැත්නම් මනුෂ්‍ය ලෝක ආදී කාම ලෝක, බ්‍රහ්ම පරිසජ්ජයාදී රූපලෝක, ආකාසානංජයතනාදී අරූපලෝක කියන මේ තුන් ලෝකය බුදුරජාණන් වහන්සේ අතිමුලක්සේ පසක් කළා. ඒ තැන සත්‍යං වාසය කරන ආකාරය, භෞතික ලෝකයේ පැවැත්ම, මානසික ලෝකයේ පැවැත්ම, ඒ ලෝකයෙන් ඈතර වන මාර්ගය, මෙන්න මේ සියලු ලෝකයන් මැනවින් පසක් කළ ඒ උත්තම වූ බුදු පියාණන් වහන්සේට අප ලෝක විදූ කියලා කියනවා. ලෝක විදූ ලෝක විදූ බුදුරජාණන් වහන්සේට අනුත්තර පුරිස ධම්ම සාරතෙහි කියලා අපි කියනවා. සැඩපරස පුද්ගලයන් දමනය කිරීමේ උත්තම සම්බුදු ගුණය. නොයිතිදී විෂම චරයාවන්ගේ යුක්ත සත්‍යයන් දමනය කිරීමෙහි සුවිශේෂී හැකියාවක් බුදුරජාණන් වහන්සේ තුළ පිහිටියා. මෛත්‍රී නැමැති දිය දහරාවෙන්, ප්‍රඥාව නැමැති ආයුධයෙන් උන්වහන්සේ අසංවර සීලී පුරුෂයන් දමනය කළා. මේ උත්තම සම්බුදු ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහ කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට මෙන්ම දෙවියනටත් සුගතිය හා නිවන් මඟ කියා දෙන උතුම් වූ ශාස්ත්‍රවරයෙ ගුරුවරයෙක් වුණා. මේ උතුම් සම්බුදු ගුණයට අප කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුදුරජාණන් වහන්සේට අප බුද්ධෝ කියලා කියනවා. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් සිය නෝනින් ප්‍රත්‍යක්ෂ කරගත් බුදු පියාණන් වහන්සේ බුද්ධෝසෝ භගව බෝධය ධම්මං දේශේති කියන විදිහට අන් අයගේ අවබෝධය සඳහා ප්‍රඥා ලෝකයේ සඳහා ධර්ම දේශනා කරනවා. මේ උතුම් සම්බුදු ගුණයට අප කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේට අප භගවන් කියලා කියනවා. උන්වහන්සේ මෙලොව වැඩ සිටියා වූ භාග්‍ය සම්පන්න පුණ්‍යවන්ත මුත්තමයන් වහන්සේ වුණා. සසර අනාදිමත් කාලය දානාදී පාරමිතා ධර්ම පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් සම්පූර්ණ කරලා ඉහළටම සිය පුණ්‍ය මහිමේ දියුණු කරගත් උත්තමයන් වහන්සේ. ඒ පිණෙහි ආනිසංස විදියට උන්වහන්සේට ලෝකයේ සියලුම පහසුකම් කීර්ති ප්‍රශංසාදී ලැබුණා. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2569ක් ගත වුණත් අදටත් ඒ උතුම් ගුණයන්ගේ ආනිසංසය උන්වහන්සේට ලැබෙනවා. දළදා මාලිගාවෙහි ජයසිංහ මහබෝධීන් වහන්සේ අභියස, ගුරුවන්නලි සෑය, සෝමාවතී චෛත්‍යරාජන් වහන්සේ මේ ආදී ස්ථානවලට මනුස්ස ලෝකයේ දෙව්ලොව බඹලොව අදටත් සත්පුරුෂ සත්වයන් වහන්සේ වෙනුවෙන් අපරමිත පුද පූජාවන් සිදු කරනවා. ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්පන්න බව නිසාමයි. ඒ වගේම උන්වහන්සේ අරාග, ద్వේස, මෝහ කියන මේ අකුසල මූලයන් භග්න කළා, දුරු කළා, ප්‍රහීණ කළා. මෙන්න මේ ලක්ෂණයට අප කියනවා භගවා කියලා. භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං බුදු පියාණන් වහන්සේ මගේ හදවතේ වැඩ සිටින අවස්ථාව බුද්ධානුස්සති භාවනා වඩන මොහොතේ මගේ හදමැදුර බුදු පියාණන් වහන්සේට බුදු මැදුරක් කරන අවස්ථාව ඒ උතුම් සම්බුදු ගුණයෙන් මගේ හද මඩල විකසිත වෙන අවස්ථාව ඒ උතුම් සම්බුදු ඥාණයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය දකින මොහොතින් මගේ ප්‍රඥා ලෝකයේ විකසිත වෙන අවස්ථාව ඇසකර නාසාදී ඉන්ද්‍රියවලට රූපාදී අරමුණු මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ මොහොත දකින අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් මට කියා දෙන ලෝක යථාර්ථය දකින අවස්ථාව බුදු නුවණින් මගේ නුවණ බබලන අවස්ථාව බුදු ගුණය හදවතේ දරාගෙන බුදු නුවණින් මගේ නුවණ විකසිත කරගෙන මා දුකින් නිදහස් වෙන මොහොත රෝපාදී ස්කන්ධ පංචකය හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධය මේ මොහොතේම ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. සම්මුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සම්මුදය වය ධම්මානුපස්සී විහෙරති බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි නෙත සැන සිල්ල බුදු හිමි රුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට බැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු සාදු සැනෑවත් වාසනාවන්ත පින්තුනි අද ඔබ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන භාවනා වැඩසටහනට සහභාගී වෙන අවස්ථාව බුදුදහමේ සඳහන් වෙන භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමත භාවනාව, අනෙක විදර්ශනා භාවනාව. සමත භාවනාව කියන්නේ ලෝක විවහාරය තුළ කුසල අරමුණක හිත තබාගෙන හිත කාමචන්දාදී නීවරණයන්ගෙන් පිරිසුදු කර ගැනීම. බුදුගුණයට හිත තියලා ධර්මයේ හිත තියලා ආර්ය සංඝරත්නයේ ගුණයට හිත තියලා සියලු සත්ත්වෝ සෝපත්තේත්වා කියන සිතවිල්ලට හිත තියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයට හිත තියලා නැත්නම් අසුභ භාවනාවට මරණ සතියට මේ වගේ කිසියම් කුසල අරමුණකට හිත තියලා ඒ හිත තියෙන වාරයේ වැඩි කරලා නවත නැවතත් කුසල අරමුණේ හිත භාවිත කළා. භාවේති කුසල ධම්මේ ආසේවති වඩේති ඒතායති භාවනා කියපු විදිහට. ඒ කුසල අරමුණ තුල වැඩි වේලාවක් ආසේවනා භාවනා බහුලීකතා කියපු ආකාරයට. නැවත නැවතත් කුසල අරමුණේ දිගටම හිත තියාගන්නකොට හිතේ තියෙන නීවරණ ටිකෙන් ටික බැහැර වෙනවා. හිත පිරිසිදු වෙනවා. හිත ශක්තිමත් වෙනවා. හිතේ ඒ භාවනා අරමුණට අදාළ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා කියන මේ ධානාංග හිතේ පිහිටනවා. එක පැත්තකින් උපචාර මට්ටමට ධාන වලට හිත සමීප වෙනවා. අනිත් අතින් අර්ථනා මට්ටමට ඒ ධානාංග වල හිත පිහිටනවා. අන්නේ හිත පිහිටන වෙලාවට අප කියනවා සමතේ කියලා. ඒක සාමාන්‍යයෙන් හිත එක්තැන් කිරීමෙන් පටන් ගන්න සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, සමාධි සම්බොජ්ජංගේ තරහා සම්මා සමාධිය දක්වාම අපි සමාධි සංවත්තනික ඕ මේ ක්‍රමයෙන් සමාහිතෝ භික්ඛවේ විප්පෝ යථාභූතං පජානති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච සිතින් ප්‍රඥාවෙන් ලෝකේ බැලීම දක්වාම අප මේ හිතේ සමාධියවත් බව දිනු කරනවා. අන්නේ හිතේ සමාධිය දිනු කරන කෙනාට තමයි පින්නතුනි ලෝකේ ඉහළම සතුට ලැබෙන්නේ. මේ මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළ සතුටක් ලබනවා හිත සමාධිමත් කිරීමේ ලබන ඒ උතුම් ආධ්‍යාත්මික සෝය. අප සාමාන්‍ය ලෝකේ සතුට ලබන්නේ ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මෙන්න මේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු ඇතුළත් කරගෙන තමයි අපි සාමාන්‍ය සතුට වෙන්නේ. ඒක තමයි ලෝක විවහාරය. ඒකට කියන්නේ ලෞකික කියලා. ඒකට කියන්නේ සාසව කියලා. සාසව හෝ ලෞකික හෝ සුවය ස්වභාවය එකයි. ඒකේ සතුට බාහිර අරමුණක් මතයි තියෙන්නේ. බාහිරදී ඕනම වෙලාවක වෙනස් වෙනකොට ඒ සතුට නැති වෙලා යනවා. ඉතාලම ඉක්මනින් නැති වෙලා යනවා ඒක. හරියට කන්දක් මුදුනේ ගලන ගංගාවක් වගේ, තියපහරක් වගේ. ඒකේ ලස්සන ඉතාලම ස්වල්ප වෙලාවේ තියෙන එක ඉක්මනට පල්ලයට වැදලා නැත් අන්න ඒ වගේ තමයි හැට දකින්න රූප වලින් කනට අහන ශබ්ද වලින් අප ලබන සතුටත් බොහොම තාවකාලිකයි වෙනතුනේ. දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් ඔබ ගැන වර්ණනා කරනවා. ඔබ හරි හොඳ කෙනෙක්, හොඳ කරුණාවන්ත කෙනෙක් කොහොම කියලා ගුණ කියනවනේ. ඒ ගුණ කියනකොට මුගා සතුට වෙනව නේද? හැබැයි ඒක නම පොඩ්ඩක් හරි ඔබ ගැන අගුණයක් කිව්වොත් මොකද වෙන්නේ? ඔබ අර සතුට කොහේ ගියාද දන්නේ නැහනේ. ඔබ ලස්සන රූපයක් තියෙන කෙනෙකුට සතුට වෙනවා. අනේ හරිය හොඳ රූපයක් තියෙන කෙනෙක් මේ රූපය ඇතුලේ ඉන්න කෙනත් හරිය හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා ඔබ සමීපෙන් ආශ්‍රය කරනුනේ. එහෙම ආශ්‍රය කරනකොට එකපාර මේ කෙනාගේ ළඟ තියෙන අඩුපාඩුවක් ඔබට පේන ගන්නවනේ. එතන මොකද වෙන්නේ? අර බාහිර රූපේ ලස්සන නෙවෙයි අර දුර්ගුණය ඔබට ප්‍රකට වෙලා අර හිතේ සතුට නැති වෙලා යනවා නේද? එතැන් පිට ලස්සනට සින්දු කියන කෙනෙක් ඉන්නවා වේදිකාවක ඇවිල්ලා ලස්සන භක්ති ගීතයක් මගනි ලස්සන සින්දුවක් කියන ඔබ දකිනවා. හරියම ලස්සනයි සින්දුව. සින්දුව කියලා හැබැයි හැල යනකොට ඇතැමිට කාට හරි නරක වචනෙන් බනිනවා. නරක හැසිරීමක් කරනවා. අර තීජ ප්‍රසාදයට මොකද වෙන්නේ? නැති වෙලා යනවනේ. බලන්න කොච්චර ඉක්මනින් ඒ සතුට නැති වෙනවද කියලා. ඔබ ලස්සන කෑමක් හමින් ඉන්නවා. ඔබට යම්කිසි කෙනෙක් හොඳව කෑමක් දීලා හරිය රසට ඔබ භුක්ති විඳිනවා. ඒ භුක්තිය නිවින ගමම එකපාරේ කෑම මොකක් හරි අපිරිසුදයක් තියෙනවා. ඇතැමිට කෙස් ගහක් වැටලා තියෙනවා. ඇතැමිට සතෙක්ගේ කෑල්ලක් ඕනේ ගිහර කරපොත් ඒකේ කෑල්ලක් තියෙනවා. මොකද වෙන්නේ? අර සතුට කොහේ ගියාද දන්නේ නැහැ. බලන්න පින්නතුනි මෙන්න මේක තමයි අප මේ කාම ලෝකේ සාමිස සුවේ ලෞකික සුවේ ස්වභාවය මේක. මේක අල්ප ආස්වාදයි බහුව ආදීනමයි. ආස්වාදයක් තියෙන බුදුහාරයක ප්‍රතිශිප කරේ නැහැ. ඒ ආස්වාද ඊටාම ටිකයි වෙනතනි. ඒක ඕන වෙලක් වෙනස් වෙන බලන. ඔබට ආස්සන හොඳ දරුවෙක් ඉන්නවා. එකම දරුවා ඉන්නේ. ඒ දරුවා තමයි ඔබ පණවාගේ ආරක්ෂා කරනවා. යම්සේ දවසක ඒ දරුවා ඔබ අකමැතිම දෙයක් කරනවා. කරාට පස්සේ අර තියෙන සතුට නැති වෙලා යනවනේ. ඇතැමිට දරුවට දෙන දේවල් ඔක්කොම තියාගෙන ඉන්නවා. ඉඳලා අර කලකිරීම මොකද වෙන්නේ? එතැන් මිදී දෙමරණික ඔක්කොම අනාථ නිවාසයකට දෙනවා. දරුවෝටවත් දෙන්නේ නැහැ සමහර අය හිම් කරපුවා ඉන්නේ. පෙනුතුනි මේක තමයි සාමාන්‍ය ලෝකයා ලබන සතුට. අපේ ශරීරය ගැන අපි හුඟා සතුට වෙලා ඉන්නවා. රූපේ ලස්සන කාලේ අපි හුඟා සතුට වෙනව නේද? අපේ කොණ්ඩේ ලස්සන කාලේ කොණ්ඩේ වෙනුවෙන් අපි කොච්චර කාලයක් කැප කරාද නේ? බලන්න මේ කොණ්ඩේම ටික ටික වෙනස් වෙනකොට අපේ ශරීරය ලස්සන කාලේ අපි කොච්චරනම් දවසට වාර ගානක් කණ්ණාඩි ළඟට ගියාද නේ? කණ්ණාඩියක් ඇතැම් විට බෑග් එකෙම තියන් ඉන්නව නේද? නිතර නිතරම බලන්න නේ. නමුත් ඒ ස්වභාවය බලන් ටිකෙන් ටික අඩුවෙල ගිහිල්ලා හිටි වෙනතුනි. මේක තමයි ලෝකේ ස්වභාවය. නමුත් මේ සමාධිය ළඟන සතුට වෙනතුනි හැම ලේසියෙන් අඩු වෙන්නේ නැහැ. ඒ සතුට ගැන සඳහන් කරනවා මේ මුළු කාම ලෝකයේම සතර අපාය, මනස ලෝකය, දිව්‍ය ලෝකය හය කියන මේ ලෝක 11ට කියනවා කාම ලෝකය කියලා. මේ 11 භූමියට කියන්නේ කාම භූමිය කියලා. අන්නේ කාම භූමිය ලබන සියලුම සැපතට වඩා ඉහළ සතුටක් ලැබෙනවා පින්නතුනි සමත භාවනාවකින් හිත සම්පත් කරන අවස්ථාව. බුදුගුණ භාවනර හිත තියලා අරහං කියන ඒ එක බුදුගුණයක් හරි දිගටම සිහි කරන්න. තමන්ගේ හදමැදුර බුදුමැදුරක් වෙනවා පින්නතුනි. බුදුහාඳුරෝ තමන්ගේ සේවනයේ බුදුහාඳුරන්ගේ සේවනයේ තමා ඉන්න ආකාරය තමට දැනනවා. ඒ වෙලාවේ තමන්ගේ හිතට තියෙන සියලුම දුක් දුර වෙලා යනවා. කායික වශයෙන් කොච්චර ලෙඩක් ශරීරේ තිබුණත් ඇතැම් විට ඒ ශරීරේ තියෙන වේදනාවක් දැනෙන්නේ නැහැ පින්නතුනි. ඒවත් නැතේ නියනවා. ඊට වඩා ප්‍රබලයි මේ සමාධි සෝයේ. මුළු කාම ලෝකේ ලබන ඉහළම සතුට තමයි එක්ව සක්විති සම්පත්තිය නැත්නම් ශක්‍ර දේවේන්ද්‍ර පදවිය. මනස ලෝකේ නම් සක්විති පදවිය, දිවි ලෝකේ නම් ශක්‍ර දේවේන්ද්‍ර පදවිය, නැත්නම් පරිණිමිත වසවති දිවි ලෝකයේ මස්වර්ති මාර්යාංග දෙන සෝයේ. මෙන්න මේ සියලෝම සැපතට වඩා ඉහළ සෝයක් ලැබෙනවා පිනතුනි සමාධි අරමුණකින් හිතේ ලබන මේ නිරාමිස සෝය. මේ නිරාමිස සෝය හරියට කියන්නේ රාජභෝජනයක් වගේ කියලා. අනිත් ඔක්කොම මේ කාම ලෝකයේ තියෙන සම්පත්ති හරියට හිඟන්නේ අනුභව කරන ආහාරයක් වගේ. ශක්‍ර දේවේන්ද්‍රයේ පදවිය සෝයත්, සංකේති පදවිය සෝයත් ඒ සියලක්ම හරියට හිඟන්නේ කන කෑමක් වගේ. මේ යම් කිසි කෙනෙක් මේ කාම ඡන්ද ආදී නීවරණ දුරු කරලා මේ ලබන නිර්ආමිස උස්සුවේ ආධ්‍යාත්මික සෝය පිනතුනි රාජභෝජනයක් වගේ. අන්නේ රාජභෝජනේ ලැබුණොත් කෙනෙකුට ඒ රාජභෝජන අනුභව කරනවා නම් ඒ රසය ඒ ආස්වාදයන් සිගන ලැබෙනවා නම් එයා අනිත් දේවල්ට ඊර්ෂ්‍යා කරනවද? මනස් රෝගේ කෙනෙක් ලස්සනට ඉන්නවා, හොඳ ඇඳුමක් ඇඳන් යනවා, ලස්සන කාරයක යනවා, ලොකු ගෙදරක ඉන්නවා කියලා එහෙම ඊර්ෂ්‍යාවක් හට ගන්නවද? නෑ පින්නතුනි. ඒ අනිත් ඔක්කොම ඒ ලබන හැම සෝයක්ම කොයි වගේද? හිඟන්නේ කන කෑමක් වගේ. හිඟන්නේ රසවට කෑමක් කනකොට රාජභෝජන අනුභව කරපු රජකුමාරෙක් ඊර්ෂ්‍යා කරනවද? නෑනේ, අනේ කරුණාවෙන් බලාගෙන ඉන්නවා. හිඟන්න බොහොම මහන්සි වෙලා පෑ ගානක් දුක් විඳලා හිඟා කාල කෑමක් ගෙනන කනවා. කනකොට ඔබ ඊර්ෂ්‍යා කරනවද ඒකට? නෑ නේද? ඔබට අනුකම්පාව පාපම හැට ගන්නවා නේ. කොච්චර අහිංසක මිනිස්සුද නේ? කොහොම අමාරු වෙන්නේද මේ කෑම කන්නේ කියලා ඔබට ඇත්තටම කරුණාවක් අනුකම්පාවක් හැට ගන්න. කිසිම දවසක ඔබට ඊර්ෂ්‍යාවක් හැට ගන්නෑ. අනේ මාත් ඒ ටිකක් හොරකම් කරන්න ඕනේ. මටත් ඒ ටිකක් දුන්නොත් හොඳයි කියලා අපිට කවදාවත් හිතෙන්නේ නැක නේද? අන්න ඒ වගේ තමයි පිනතුනි මේ ධර්මයේ තුලින් ලබන සතුට මේ ආධ්‍යාත්මික සුවය අපි ලබනවා නම් මනස් ලෝකයේ කොයිතරම් ඉහළ සැපයක් කෙනෙක් විඳත් ඒ කිසිම දෙයක් ගැන පිනතුනි අපිට එහෙම අමනාපයක්, විරසක බවක්, ඊර්ෂ්‍යාවක් නිකමටවත් හටගන්නේ පිනතුනි. ඒක තමයි ධර්මයේ සුවය. මෙන්න මේ සෝය ලබන්න පිනතුනි අප උත්සාහ ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ සෝය ලබා ගන්න පිනතුනි. අපේ බුද්ධ කියන වචනය ලබන්නට ඒ අවස්ථාව ලබන්නට පිනතුනි අප සසර හුඟා පින් කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ තර අවස්ථාවක සීල කියලා බ්‍රාහ්මණෙක් හිටියා. මේ සීල කියන බ්‍රාහ්මණය මේ බුද්ධ කියන වචනය මුලින් මහපු වෙලාවේදී ඔහුට පුදුම විදියෙ පුදුමයක් විස්මයක් ගෞමයක්කට ගත්තා. බුද්ධෝසෝ ගෝසෝපි දුර්ලභෝ ලෝකස්මි. බුද්ධ කියන වචනයත් ලෝකෙ දුර්ලභයි කියලා සඳහන් කළා. මේ සීල කියන බ්‍රාහ්මණය සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්වතුනි. එකල දමදිව ಭಾರತයේ තිමිච්ච සියලුම ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්ත මහා ප්‍රඥාවන්ත කෙනෙක්. බුද්ධ කියන වචනය මුලින් මහාන කොට පුදුමයටපත් වුණා. ඒ වගේම එක්තරා අවස්ථාවකදී වෙනත් ඒ වගේම බ්‍රාහ්මණේ බුද්ධ කියන වචනය අහලා ඒවලු උත් පුදුමයටපත් වෙලා ඒවලේ මරියේ උන්වහන්සේනේ කොතනද කියලා හලේ පැත්තට වේගින් දිව ගියා. පින්නතුනි අප කොච්චර වාසනාවන්තද බලන්න. අප මව කුසේ ඉන්න කාලෙම අපේ අම්මා කෝ තෙරුවන් සරණ යවුව නේද? අප ඉපදිනා අපේ කහවල් දෙක බිම තියන කලින් අපේ අම්මා අපේ දෑත එකතු කළා බුදු සාදෝ කියලා වඳින්න කියලා අපට පෙන්වලා දුන්නනේ. අපි කොච්චර වාසනාවන්තද බලන්න පින්නතුනි. අද ලෝකේ බොහෝ දෙනෙක් බුදුදහමට එන්නේ බොහෝ කල ගිහිල්ලා පින්නතුනි. විශේෂයෙන් බටහිර සහ යුරෝපේ රටවල් අය අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි බුදුදහම හඳුනාගන්නේ. හඳුනාගත්තට පස්සේ පින්නතුනි ධර්මය ගැන ඒ බුද්ධ රත්නය ගැන තියෙන ගෞරවය සෙනෙහස ආදරය ඔබ දැක්කොත් පින්නතුනි ඔබට පුදුම හිතෙයි. යම් කොයිතරම් කැපවීමක් මේ ධර්මය වෙනුවෙන් කරනවද කියලා. තමනුත් ඒ දහමට නැඹුරු වෙලා තමන්ගේ කුඩා දරුවනොත් ඒ දහමට යොමු කරන්න උත්සාහ කරනවා. කුඩා දරුවන් ඇතැම් විට කිරිබොන කාලේ දරුවා උකුලේ තියාගෙන භාවනා කරනවා. දරුවෝ විතරක් නෙවෙයි ගෙදර ඉන්න පෝසය බලයන් දෙන්න දෙපැත්තේ තියාගෙන භාවනා කරනවා. අපි ඇතැම් විට අනේ අපේ දරුවට පන්ති යන්න තියෙනෝනේ, වැඩ පාඩු වෙනෝනේ, විභාගේ පරක්කු වෙයි කියලා අපි දරුවව පන්සල පැත්තවත් ඇතැම් විට ගෙන්නන්නේ නැහෙනි, බණහන පැත්තවත් ගන්නෙ නැහෙනි. පින්වත්නි මිනිස්සු තමන්ගේ කුඩා සිඟිති දරුවන් උකුලේ තියාගෙන භාවනා කරනවා. තමන්ගේ සුරතන් සතුන් ලවා බුදුහාඳුරට වන්දනා කරවනු. බණහන තනිය සතු තියාගෙන ඉන්න ඒ තරම් මේ ධර්මය ආස්වාදයේ ලැබෙනකොට ඒ හැම දිනාටමත් මේ ධර්ම ලබා දෙන්න පුදුම විදිය උත්සාහයක් දරනවා. එක වචනයක් පින්නතුනි ඒගොල්ලන් තේරුම් ගන්න භාෂා ගානක පොත්පත් බලලා ඒ අය ඒ අර්ථය උකහාගෙන ධර්මයට ළඟා වෙන්න උත්සාහ කරනවා. අපිට වගේ මේ සරලව මේ කියන දේවල් එයාට තේරෙන්නේ නැහැ පින්නතුනි භාෂාවෙන්. පාලි භාෂාවේ තියෙන වචන වෙනත් භාෂාවෙන් කියනකොට එච්චර ඉක්මනට කෙනෙකුට තේරෙන්නේ නැහැ. ගාක් මහන්සි වෙන වෙන වචනයක් තේරුම් ගන්න. සමදේ කියන්නේ මොකද්ද? දුක් සත්‍ය කියලා කියන්නේ මොකද්ද? පටිසම්පාදේ කියලා කියන්නේ මොකද්ද? මේ කරුණක් තේරුම් ගන්න ඒගොල්ලන්ට කාලයක් ගත කරන්න වෙනතුනි. ඒ වුණත් ඒ අය පුදුම විදිහේ මහන්සියකින් ඒ සඳහා කටයුතු කරනවා. ඒ නිසා ඔබ ගාක් වාසනාවන්තයි. ඔබේ ඒ වාසනාවන්තකම ගැන නිතර නිතරත් ඔබ හිතන්න. සේසය සමත භාවනාවකට හිත යොමු කරන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට තමන්ගේ ඥානය ලබන්න පුළුවන්, වඩන්න පුළුවන් ඉහළම ධර්ම මොකද්ද කියලා සඳහන් කරනවා. අත්ථේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භවේ තම්බා. නොනැති කෙනෙක් විසින් තම ඥානයෙන් වඩන්න තියෙන ඉහළම ධර්ම මොකද්ද කියලා සඳහන් කරනවා. සමතෝච විපස්සනාච. ඒ තමයි සමත සහ විපස්සනා කියන කාරණා දෙක. අපේ ජීවිතයේ සමස්ත ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ එක පැත්තකින් සමත අරමුණකින් හිත සමාධිමත් කර ගැනීම. ලෞකික කුසලයේ දියුණුව කර ගැනීම. හිත සමාධිමත් කර ගැනීම. අනිත් අතින් විපස්සනා භාවනාව. අනිත් දෙමෙනෙහි කිරීම. හැම මොහොතකම ඇස් කන ආසාදී ආයතන රූපාදී අරමුණු චක්කු විඥාන ආදී විඥාන මේ ධාතු වශයෙන් මෙහෙම අනිත්‍ය බලන්න පුළුවන්. අනිත් අතෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරෝධය සමුදය වේ බැලීම. මේකට කියනවා විපස්සනා කියලා. අනිත්‍ය මෙනෙහි කිරීම. පෙර නොතිබී හටගෙන හැම දෙයක්ම ඒ මොහොතේ හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධේ නිරෝධයට පත් වෙලා අහුත්වා සම්බුතං හුත්වා නැබවිස්සති කියලා මේක කියනවා. පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ස්වභාවයයි. මෙන්න මේක මෙනෙහි කිරීම. මේකට කියන විපස්සනා කියලා. එතකොට පින්නතුනි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් සමතය දිනු කරලීම, අනිත් පැත්තෙන් විපස්සනාව දිනු කිරීම. මේක කරනකොට පින්නතුනි එන්නම තමන්ගේ සිත පිරිසුදු වෙනවා, නීවරණ දුර වෙනවා, ආධ්‍යාත්මික සතුට එන්නම වැඩි වෙනවා. මේක පින්නතුනි හැමින් කළ බෑ. මේක ටිකක් ඔව් වැඩිපුර කැපවීමකින් කරනවා. අපේ වයසට යනකොට වඩා වේගෙන් මේක කරනවා. ඒකයි වැඩේ. මේක දවසට විනාඩියක් දෙකක් කළා බෑ. වැඩිපුර කාලයක් කරපු තරමට තමයි ප්‍රතිඵල තියෙන්නේ. මොකද අපේ ශරීරය වේගෙන් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන වේගයට වඩා වේගෙන් අප මේක කරන්නට ඕන. එහෙම කරොත් තමයි අප සාර්ථක. හැබැයි එහෙම කරන්න පටන් ගන්නකොට කිසි විදිහකට හිතන්න එපා තමන් දැන් ප්‍රමාදයි කියලා. එහෙම හිතුවොත් මේක ආපස්සට යනවා. තමන්ට දහම මොන ගෑන්න හොඳම වෙලාවේ තමයි මේ දහම හම්බුනේ කියලා හිතන්න. එච්චර හිතනවා. ඒ අවස්ථාවේ පටන් වේගෙන් වැඩ කරන්න එච්චරයි. අන්න එතෙන්දී මේ ශ්‍රද්ධාව කියන එක ප්‍රධාන කාරණයක් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරපු මේ ධර්මය ගැන තමන්ට විශ්වාසයක් තියෙනට ඕන. ඒ තමයි ධර්මයේ සාකාතයි සන්දිටිකයි අකාලිකයි කියන විශේෂයෙන් මෙන්න මේ ගුණ තුන ගැන විශ්වාසයක් තියෙනතොත් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ඉතාම මැනවින් දේශනා කළා. ආදි කල්යාණං, මධ්‍ය කල්යාණං, පරියෝසන කල්යාණං. ආදි කල්යාණං කියන්නේ මුල යහපත් සීලය. මධ්‍ය කල්යාණං මැද යහපත්, මැද කියන්නේ සමාධිය. මධ්‍ය කල්යාණං, අවසානේ කල්යාණං, පරිෝසානේ කල්යාණං, අවසානේ යහපත්, අවසානේ කියන්නේ ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව තමයි බුදුහාම දේශනා කරන්නේ. මෙන්න මේ ගැන තමන්ට ගෞරවයක් විශ්වාසයක් තියෙනට ඕන. දෙවනි කාරණේ තමයි සම්දිට්ඨික. තමන්ට මේ ජීවිත කාලයේම මේකේ ආනිසංශ දැක ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනට ඕන. පින්නොතනේ දැනටමත් ඔබට ආනිසංශ හොයා ජීවිතේ ලැබිලා තියෙනවා. මේ පින්නොතනේ හැම දිනෙකම ආම්මඩ තාත්තට සලකපු අය. හොඳ ගුණහපත්කම් තියෙන අය. දන් දෙ නැත්තම්. අනේ නිසා තමයි ඔබට මේ ධර්මයේ හොඳම තියාද ලැබෙන්නේ. ධර්මයේ පුහුණු කරන්න මේ පරිසරය ඔබට ලැබිලා තියෙන මේ පින නිසා. ඔබ හැම දිනෙකම ගුණවත් අය. අන්නේ ගුණවත් බව ඔබ නිතරම මෙනෙහි කරන්. දැන් බලන්න ඔබ මේ වැඩසටහනට සහභාගී වෙන්න හිතන සූදානම් වෙනකොටම ඔබ වෙනුවෙන් මේ ශාලා සුද්ධ පවිත්‍ර කරලා, පැදුරු දාලා, පොට්ට දාලා, කැම බීම වෙන අයව සූදානම් කරලා ඔක්කොම සූදානම් කළ තින ඔබ වෙන. බලන්නේ ඔබේ පින. පින්නුත්නි මේ හේතු ටික නිකන් සැලසෙන්නේ නැහැ. මේකට අපි කලින් ගාස්තු ගෙවලා තියෙනවා. මොනවද ගාස්තු? සසර පින්කම් කරලෝ, පින්කම් කරලා ඒවට මිල ගෙවල ඔබ තියෙන්නේ. ඔබ ණය නැහැ මේකට. ඔබට මේ සුදුසුකම ওই පින තියෙන නිසා තමයි ඔබ එනකොටම ඔබට මේ ඔක්කොම පහසුකම් ටික මෙහෙම සැලසලා තියෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ පහසුකම් ටික ලබනකොට තමන් ඒකට උපරිම වටිනාකම ලබා දෙන්නේ. ධර්මයේ හැසිරෙනකොට තමයි පිනොතින අපට ජීවිතයේ ඉහළම වටිනාකම ලැබෙන්නේ. ධර්මයේ හැසිරුණා හැර වෙන කිසිම දෙයකින් මෙච්චර වටිනාකමක් අපට ජීවිතේ ලැබෙන්නේ නැහැ. බලන්න නිකමට කල්පනා කරලා ඔබ ඔබේ දරුවා වෙනුවෙන් කොච්චර කල ජීවිතේ කැප කරලා තියනවද කියලා. අවුරුදු කීයක්ද? ඔබ හදපු එක ළමයෙක් ගැන හිතන අවුරුදු කීයක්ද? 15ක් 20ක් 25ක්. ඒ දරුවට සපත්තු කොට්ටන් කීයක් අරන් දෙලද්ද ඔබ? ඒ දරුවාට ඇඳුම් කීයක් අරන් දෙලද්ද? ඒ දරුව වෙනුවෙන් වාර කීයක් හැංගුවෙලද්ද? ඒ දරුව වෙනුවෙන් දවස් කීයක් ඉස්පිතාලේ ගියලද්ද? ඒ දරුව වෙනුවෙන් අවස්ථා කීයකද ඔබ කිරි දීලද්ද? එහෙම සලකපු දරුවෙක්වත් ඔබට මෙහෙම සලකනවද බලන්න? අනේ අම්මද සිල් ගන්න මම ඔක්කොම කැම්බීම ටිකක් හදලා දෙනවා, හොඳට පොට්ටි පුත් දාලා දෙනවා, අම්ම කිසිම වැඩක් කරන්න එපාද? අම්ම කැමති විදිහට අද ඉන්න මම බරත් ඔක්කොම අම්මට කියලා දෙන්නම් කියලා කනවාද කට්ටිය? බලන්න පිනතුනි යාගෙන්වත් මේක ලැබෙන්නේ නැහනේ. ඔබට මේක ලැබෙන ධර්මයෙන් විතරයි. ඒ වගේම බලන්න පිනතුනි ඔබ මිය ගියොතින්. ඔබ මිය ගියාට පස්සේ ඔබ අච්චර සලකපු දරුවන් ඔබට සලකන ආකාරය බලන්න පිනතුනි. අනේ අපේ අම්මා මට වා උදව් කළා මං ඒ නිසාම දිගට මිය ගියාට පස්සෙත් මගේ ගෙදර මම තියාගන්න. හොඳට එම් බාන් කළා. අම්මා ගෙදර මං අම්ම හිටපු කාමරේ මං දිගටම තියනවා කියලා තියනවද? දැන් මෙහෙනම් ටිකක් හරි හොඳ අඩෝ ගානේ අවසන් කටයුතු වෙනකන්වත් තියාගන්න. පිට රටවල මිය ගිහිල්ලා පෑ දෙක තුන යනකොටම ගෙදරින් අයින් කරනවා. ඊට පස්සේ එනම තැනක තමයි අවසන් කටයුතු කරන්නේ. ගෙදරවත් තියාගන්න. ඊට පස්සේ අපි ගිහින් මිය ගිහිල්ලා ඔබ ආදාහනය කරා කියලා මේ අලු ටික දරුවට දුන්නා තා ගෙදර තියාගන්න කියලා. මරගනවද? ඔව් පින්නතුනි. අපේ පෙට්ටිය බදාගෙන හුඟක් අය අඬනවා. නමුත් අපේ මුට්ටිය බාරගන්න කවුරුත් නැහැ පින්නතුනි. මුට්ටිය කියන්නේ මොකද්ද? ඔව් අලු ටික තියෙන මුට්ටිය බාරගන්න. ඒ අර පෙට්ටිය බදාගෙන අඬ නැහැ පින්නතුනි සෝදානන්. ඒක තමයි ස්වභාවය. කාටවත් දොස් කියන්න එපා. ඒක ලෝක ස්වභාවයයි. එහෙනම් පින්නතුනි ඔබ කල්පනා කරන්න ඇත්තටම ඔබේ ජීවිතේ ඔබ වටිනාකමක් ලබා දෙලද තියෙන්නේ කියලා. අපේ ශරීරයටවත් එහෙම සලකන්නේ කට්ටිය. නමුත් පින්නතුනි අප මානසිකව දිනනොනොතින් අප ආධ්‍යාත්මිකව දිනනොනොතින් එදාට මනුස්සය නෙවෙයි දෙවිවරු ධාතු කරඬු තියාගෙන ඇවිල්ලා අපේ කෙස් ටිකේක තියලා වඳිනවා. අපේ ඇටකටු ටික අරගෙන ධාතුන් වහන්සේලා විදියට ධාතු කරඬු වල තියලා මනස් රෝකේ දිවි රෝකේ ආය වන්දනා මාන කළ සුගතිගම් වෙනවා. අන්නේ මට්ටමට පිනුතින අපේ ජීවිතේ වටිනා ගමීල තරයට ගන්න. හේතරක් නෙවෙයි අපි මිය ගියාට පස්සේ. අපි පාවිච්චි කරව බඩු බාණ්ඩ දේවල් ඇඳුම් පැනඳුම් ඇඳ ඇතිරිලි ආදිය ගෙදර තියාගන්නවද? නෑනේ ඒවත් අයින් කරනවා නේද? සමහරට ඇඳපුට මේසත් අයින් කරනවා. පන්සලට ඒවත් දෙනවා හාඳුළු මේනිකක් තියාගන්න කියලා. ඒවත් ගෙදර තියාගන්නේ බය. පිංගන් ටිකක් දෙනවා. අලුත් පිංගන් දුන්නත් හැම විට ඒ වගේ නම ලියලා දෙන්න. පොට්ට උරවල හවලාට නිවන් සැප ලැබේවා කියලා දෙන්න. ඉතින් අපි වළඳනකොට අර නමක් බල බල තමයි වළඳන. අපි නිදා ගන්නකොට හවලාට නිවන් සුව ලැබේවා කියලා ඒක බලාගෙන තමයි අපි නිදාන්නේ. පින්නතුනි බලන්න. අපේ මේ වටිනාකම ලබා දෙන්න ගිහිල්ලා ඇත්තටම අපේ වටිනාකම වැඩි වෙලා නැහැ පින්නතුනි. අපේ කොච්චර අධ්‍යාපනය ලැබුවත් කොයිතරම් අපි රැකිරක්ෂාවලින් ඉහට ගියත් කොයිතරම් අපි ධනවත් වුණත් අපට ඇත්තටම මේ සමාජය තුළ පින්නතුනි හිම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් පමණයි අපට මේ වටිනාකම ලැබෙන්නේ. ඒ නිසා ඔබ මේක නිතර නිතරම සිහිපත් කරන්න පින්නතුනි. හැකිතාක් සිල්වන්ත වෙන්න. හැකිතාක් සමත භාවනා කරන්න. හැකිතා නිතර විදර්ශනා භාවනා කරන්න කරලා තමන්ට පිහිටක් තමන්ට පිරිසරණක් තමන් හදාගන්න. බුදුන් වහන්සේ දේශනා කරනවා අත්තදීපා භික්ඛවේ විහෙත අත්තසරණාන අනිසරණා. ධම්මදීපා භික්ඛවේ විහෙත ධම්මසරණාන අනිසරණා. තමන්ගේ හිත තමන්ට පිරිසරණක් කරගන්න. සද්ධර්මයේ තමන්ට පිරිසරණක් කරගන්න. කොහොමද තමා තමාට පිරිසරණක් කරගන්නේ? කොහොමද සද්ධර්මය තමන්ට පිළිසරණක් කරගන්නේ? ඒ තමයි සතිපට්ඨාන භාවනා පිළිතුර. සතිය දිනු කිරීම. සම්මා වායාමයේ තුල පිහිටලා සම්මාදිටිය යුක්ත වේකාතකින් සමත භාවනාව සම්මා සතිය දිනු කිරීම. අනිත් අතින් ඒ සමාධියම පාදක කරගෙන ප්‍රඥාව වැඩි වීම නැත්නම් විදර්ශනා භාවනා කිරීම. ඒ නිසා පින්නතුනි තමන්ගේ අවසාන සාර්ථකත්වය කියලා කියන්නේ මෙන්න මේ සතියේ පිහිටලා සම්මා සතිය තුල ඉඳගෙන සමාධි සහ විපස්සනා වඩන අවස්ථාව. මේ වඩන අවස්ථාව තමයි අපේ ජීවිතයේ වාග්ය සම්පන්නම අවස්ථාව. මේ වඩන අවස්ථාවේ අපට ලෝකයේ තියෙන වටිනාම රත්නයන් තුන අපට ලැබිලා තියෙනවා. මොන දේ රත්නයක්? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඔව් අපේ තනි නෑ පිළිතුරු මේ වෙලාවේ. අපේ මුළු ජීවිතේම බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබෙනවා. බුදුන් අප සේවත් කරනවා. අරහං සම්මා සම්බුද්ධ විජයචරණ සම්පන්න ආදී මේ උතුම් සම්බුදු ගුණ. බුදුරජාණන් වහන්සේ තමා සමග එකට වැඩ සිටිනවා කියන හැඟීම තමන්ට දැනෙන ගන්නවා. ඒ වගේම පින්තුනේ සද්ධර්මයේ තමන්ගේ ජීවිතයට ලැබෙන අවස්ථාව ධර්මයේ තියෙන සාඛාතාදී සදහම් ගුණ සිහිපත් වෙන අවස්ථාව. ඒ වගේම අනිත් අතින් සංඝරත්නයේහි සරුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා තමන්ගේ ජීවිතය තුළ සජීව වෙන අවස්ථාව. සාමාන්‍යයෙන් පින්තුනේ අප සංඝ ගුණ වඩන අවස්ථාව කියලා කියන්නේ සංඝරත්නයේ ජීවමාන වෙන අවස්ථාව. අනිත් අතනත් ගිලන්පස දූජ කරන හොම්ම දෙන්න. පින්තුනේ ඒ අවස්ථාවේදී අපට මේ සංඝරත්නය පිරිනම්පාල හිටියා. ඒ සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා පිරිනිවීපු ආකාරය අපට දැනෙන්නේ නැහැ. උන්වහන්සේලා අප සමග ජීවත් වෙන ආකාරය දැනෙන්නේ. ඔබ ගිලම්පසත් ඔහොම සිහියෙන් ගන්න ගම මේ දහම් කරුණ ටික අහමින් මේක කරන්න අනිත්ට බාධා නොවෙන්න. ඒ අතර ඔබට එළියට යම් කෙනෙකුට යන්න ඕන නම් හෙමින් ගිහිල්ලා ඒ වැඩ ටිකක් කරගෙන එන්න. පින්නතුනි අප සංඝරත්නයේ ගුණ සිහි කරන මොහොත සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප ආදී ස්වාමින් වහන්සේලා, ඒ වගේම කේමා උප්පල වන්නා මෙහෙණින් වහන්සේලා, පටාචාරා වැනි ඒ උත්තම මෙහෙණින් වහන්සේලා අපේ ජීවිත තුළ ජීවත් වෙනවා. චිත්ත ගෘහපති, හත්නාඩප වගේ අනාගාමී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අපේ ජීවිත තුළ සජීව වෙන අවස්ථාව. නන්ද මාතාව, පුජ්ජුත්තරා වැනි උත්තමාවියන් අපේ ජීවිත තුළ අප සමග ජීවත් වෙන අවස්ථාව. එදාට අපට පිනතුනේ තනිකමක් දැනෙන්නේ නැහැ. එදාට අප තෙරුවන් සමග ජීවත් වෙන බවටපත් වෙනවා. ඒ වගේම පිනතුනේ අනිත් අතින් අපට අපේ ජීවිතයේ ඉහළම ආනිසංස ලැබෙන අවස්ථාව. ඒ තමයි අප රකින සීලය ගැන අප නිතරම සතුටින් ඉන්නේ. විශේෂයෙන් අප රකින පංචශීලය ගැන අප නිතර සිහි කරන්ට ඕන. එක සීලයක් විතරක් නෙවෙයි සීල අනුස්සති භාවනාවකුත් වෙනවා. අනිත් අතින් පින්නතුනේ මේ ලෝකේ වඩන තියෙන ලෞකික භාවනා කමඨාන අතුරින් ඉහළම භාවනා කමඨාන මෛත්‍රිය අපි වඩනවා. සීල සද්දෝ සුවපත්ත්වා කියන මෛත්‍රී භාවනා වඩන අවස්ථාව. මෙන්න මේ කාරණා ටික පින්නතුනේ නිතර නිතර මෙනෙහි කරන්න. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය සහ ඊළඟට මෛත්‍රී භාවනාව. මෙන්න මේ කරුණු හතර තමන්ට දවසට වැඩිපුර කාලයක් මතක් වෙනවා නම් ඒ කියන්නේ තමන් සතුට වැඩි වෙන මාර්ගයක තමන් ඉන්නවා කියලා තමන්ට සතුටටපත් වෙන්න පුළුවන්. මොනද භාවනා ටික? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, මෙත්තා භාවනා. මෙන්න මේ හතර ගැන නැවත නැවතත් සිහි කරන්න පිණුතුනි. මේවට කියන්නේ පුඤ්ඤාභි සඳ කියලා, මහා පුණ්‍ය ගංගා මේවා. ජීවිතයට පින් නැමැති දියපහර ගලායන පුණ්‍ය ගංගා. පින් උල්පත් විදිහට සලකන්නේ බිනතුනි. අනිත්‍ය ඔක්කොම මීට පල්ලෙහා තියෙන. ලෞකික ලෝකයේ සම්මුති ලෝකයේ තුල ඉඳගෙන අපේ හිත මනුස්ස ලෝකයටත් වඩා ඉහළ තැනට අරගෙන බ්‍රහ්ම තලයේ මට්ටමට අපේ හිත ඉහළට ඔසවා ගන්න අවස්ථාව. ඒ නිසා හැකි හැම වෙලාවෙම ඔබ කෑමක් කමින් හිටියත්, ගිලම්පස් එකක් වළඳමින් හිටියත් බුදුගුණ නිතර සිහි කරමින් ඉන්න. අරහං සම්මා සම්බුද්ධාදී ගුණයක් සිහි කරමින් ඉන්න. ඒ වගේම සාඛාතාදී සදාම් ගුණයක් සිහි කරමින් ඉන්න. සංඝරත්නයේ සුපටිපන්නාදී ගුණයක් සිහි කරමින් ඉන්න පිණතුනි. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියන සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. ඒ අතර පිණතුනි පුලුවන් තරම් වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න. දැන් තමන් කෑම කනවා නම් කමක් නෑ, තමන් කෑම කන්න. හැබැයි ඒ කෑම කන ගමන්ම තමන් ධර්මයේ පුහුණු කරන්න. හොඳ සිහියෙන් ඒ කෑම කන්න. අතට අල්ලන බව දැනගන්න, කට ළඟට අර යන බව දැනගන්න, සිහියෙන් කැමකන්න සතිය. සතිමත් අනුභවය. Mindful eating. වතුර බොනකොට mindful drinking. සතිමත් වතුර බොන වෙලාව. මේක පිනුතින් ධර්මයේ පුහුණු කරන වෙලාව. හැම වෙලාවකම තමන්ට ධර්මයේ පුහුණු කරන තියෙන අවස්ථාවක්. ඒකක් ගිලම්පස් එකක් තමයි බොන්න. එතකොට ඒ බොන දේ ගැන, කෑම කන දේ ගැන රූපයක් පාදක කරගෙන වර්තමානයේ හිත තියාගෙන ඉන්න එකට කියනවා සමතේ කියලා. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. ඒ වෙලාවේ තමන්ගේ හිතේ කෙලසක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. රසක් දැනෙමින් හිටියත් ඒ රස තමන් සිහිපත්වයි සතිමත්වයි ගන්නෙ. තමාගේ ළඟ ලෝභ ද්වේෂ කියන අකුසල දෙක හුඟා කැටපන්තල තියෙන අවස්ථාව. පින්නතුනි යන්නේ එතෙන්දීම අපි අනිත් පැත්තට දක්ෂ වෙන්නට ඕන. ලෝභ ද්වේෂ විතරක් නෙවෙයි මෝහය අවිද්‍යාවත් දුරන ආකාරයට මේක කරන්න ඕන. කෑම කන වෙලාවත් පින්නතුනි විමුක්තායතනයක් කරගන්නට ඕන. කොහොමද කරගන්නේ අපි ඒකෙන්? සිහියෙන් නොනින් කරන්න ඕන. මේ කෑම රස දැනෙනකොට රසයත් එක්ක රූපයක් මතක් වෙනවා නම් අපි ඉන්නේ සම්මුති ලෝකයේ තුල. ඒ රසය දැනෙනකොටම දිවත් රසයත් ජීවහා විඥානයත් නිරුද්ධ වෙලා මානීය රසය තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේචු උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන් කියලා දැනගන දැස් වෙන. ඒ මනෝ විඥානය දිගට තියෙන එකක් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. ඒක අහුත්වා සම්භූතං හුත්වා නබේසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියලා දකින ප්‍රඥාවයි. පින්නතුනි කෑම අනුභව කිරීමත් විමුක්තායතනය කරගන්නවා නැති. නිවන් දකින අවස්ථාවක් කරගන්නට ඕන. ඒක තමයි බුදුහාඳුරෝ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ. අසිතේ පේතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. අජ්ජත්තන්වා කායේ කානුපස්සී විහෙරති. තමන්ගේ ශරීරයේ පිනවදොත් මේකයි වෙන්නේ. බහිද්ධාවා කායේ කානුපස්සී විහෙරති. අනිත්‍ය කරනකොටත් මේකයි වෙන්නේ. අජ්ජත බහිද්ධාවා කාය කනුපස්සී විහෙරති. තමන් අනිත්‍ය දෙගොල්ලටමත් මේකයි වෙන්නේ. ඒ වගේම මේ ඇතිවන ආයතන ටික සමුදේ ධම්මානුපස්සී විහෙරති. හේතු ඇති කලින් හට ගන්නවා. වය ධම්මානුපස්සී විහෙරති. ඒක හේතු නිරෝධේ නිරෝධයට පත් වෙනා කියලා දකින්නට ඕන. සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. සමුදේ වය දකිමින් අපි ආශය කරන්න ඕන. නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසියම් තැනක තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් හිත නොපිහිටන විදියටම අපි මේ කෑම කන්නට ඕන, මේ තේක බොන්න ඕන, මේ දානෙ වරඳන්න ඕන, මේ ගිලම්පස් එක වරඳන්න ඕන. අපි සිහියෙන් කරනකොට සතිපට්ඨානය මේකේ සමුදය බලන වෙලාව විපස්සනාව සතිපට්ඨාන බාන මේකත් අපි නුවණින්ම කරන්න ඕන. තමන් බලන්න තමන් මේක නෝනින් කන්නවද කියලා බලන්න තමයි චිත්තානුපස්සනා භාවනාව තියෙන්නේ. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. විත මොහං වා චිත්තං විත මොහං චිත්තන්ති පජානාති. මේක මම මුලාවෙන්ද මොහයෙන්ද කරන්නේ, මම මේක ප්‍රඥාවෙන්ද කරන්නේ කියලා බලන්න. මේ දේ මම කරන්නේ රූපය මත පිහිටලාද, මගේ දිව මත, මේ ආහාරය මත, ජීවහා විඥාන මත පිහිටලාද මම කරන්නේ? එහෙනම් මම මගේ හිත සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. මගේ ලෝභ දේශ දෙක අඩු වෙන්න පුළුවන්, හැබැයි මගේ මෝහය තාම තියෙනවා. අවිද්‍යාව දුර වෙලා නැහැ. එතකොට අවිද්‍යාව දුර වෙන විදිහට බලන්නේ කොහොමද? මේ දිව මේ මොහොතේ හටගත්තේ, මේ රසයත් මේ මොහොතේ හටගත්තේ, කලින් තිබ්බ රසයක් මෙතෙන්ට ආවේ නැහැ. මේ මොහොතේ දිවට ස්පර්ශ වෙන මොහොතේ තමයි මේ රසය ආවේ. මේ රසය ඇත්තටම කැමති රසයක්ද? නැහැ. අපට හිතෙන මේ කැම තින රසය තමයි ආවේ කියලා නේ. ඔව් භෞතික ලෝකෙත් දෙයක් තියෙනවා නැත්තේ නෑ. නමුත් රසය කියන එක පිනුතුන මේ දිවත් එක්ක විඥානයත් එකතු වෙලා ස්පර්ශයත් එක්ක මේ මොහොතේ හටගන්න දෙයක් මේක. දිව නැත්තම් මේ රසය නෑ. දැන් බලන්න ඔබේ රසය කියන කෑමම බ්ලෙන්ඩ් කරලා බටේකින් මේ බඩට දාන බලන්න රහද කියලා බලන්න. රහයිද? රහ නෑ නේද? එහෙනම් මේ කෑම කෑමේ තිමිච රසයක් නෙවෙයි පිනුතුන. මේක මේ මොහොතේ අහුස්වා සම්බෝතං හොත් අනවයසති පෙරණ තිබී හටගෙන ඉතුරු නැතුව මෙතෙන්ම නිරුද්ධන දෙයක් මේක. මේ රසයට විඥානේ නොතිබ්බනම් ඒත් මේ රසය දැන් දැනෙන්නේ නැහැ. දැන් ඔබ නිදාගන්න වෙලාවට කටත් ඇරගෙන නිදා ගන්නවා. කවුරු කෙනෙක් කෑමක් ගරන මෙතන තියෙනවා. රසය දැනෙනවද? නැහනේ. විඥානේ වලට චක්කු විඥානේ මේ සොත් ජීවහ විඥානේ පහළ වෙන්නේ නැහැ. එතකොට එකට ගැටුණත් මෙතන විඥානය තියෙනට ඕන. එතකොට මේ ඔක්කොම මේ දෙක එකතුකින් පිනුතුනේ මෙහෙම ඇති හටගන්නේ. එතකොට මෙන්න මේක නෝනින් දකින්න තමයි අපට බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. එනිසා පිනුතුනේ කැම්බීම අනුභව කරන වෙලාවත් අප ප්‍රත්‍යවේක්ෂාවෙන් සිහියෙන් නෝනින් සමතෙන් විපස්සනායම අපි එක කරන්න ඕන. ඒ වගේම ගුණය තුළ උපරිම අපි පිළිහෙටල මේක කරන්න ඕන. අපේ ළඟ උපරිම ගුණයක් මේ වෙලාවේ තියෙනවනේ පින්වතුනි. මේ කෑම කනකොට මේ තේක තමයි ලැබෙනකොට මේ පිටුපස්සේ කී දෙනෙක් ඉන්නවද බලන්නේ. ওই කෑමට ගොතෙන්ට එන වාහන කීයක් එන්නේ නැද්ද බලනකොනේ. ඇතැම් විට නැව් වලින් ආපුවත් ඔතන තියෙන්න පුළුවන් නේ. වාහන කීයකින් ආපු ඒවදනේ. ඇවිල්ලා කඩවලට ඇවිල්ලා කී දෙනෙක් මේව සූදානම් කරලා මේකේ රසය ගුණය රසණය වර්ණය ඔක්කොම තියලා ඔබට ඔබේ දෑටට දීපු අවස්ථාවනේ. ඇතැම් විට ඒව දීපු අය ඔබ තරම් ධර්මයේ දන්නේ නැේද? නෑනේ. ඔබ තරම් ධර්මයක් දන්නේ නැති අය ඔබ වෙනුවෙන් කොච්චර කරුණාවකින්ද බලන්නේ මේ ටික ඔබට මේ ඔබේ හිත දියුණු කරන්න මේ උදව් කළේනේ. එතකොට අන්න එතන තමයි අප කෘතඥ වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කේවලාහි සා භික්ඛවේ සප්ස භූමී යදිදං අතඤ්‍යතා කතවේදී කියලා. ලෝකේ යම්තා ගුණදහම් කියලා මිනිස් දහම් මානව දහම් ගුණාංග කියලා දෙයක් තියෙනවා නම් ඒ සියලුම ගුණාංග වල පදන මොකද්ද? කලගුණ සැලකීම කියලා. කලගුණ සැලකීම තමයි තමන්ට ලෝකේ තියෙන ඉහළම ගුණදහම් වල මූලික පදනම කියලා. එනිසා එකල ගුණ සැලකීම තමන්ගේ හිතට එනකොට තමා ලෝකය ගැන තියෙන අමනාපකම් වාක් අඩු වෙනවා අපේ. අපි ලෝකයේ අනිත් එක අඩු පාඩු පංගලදී වාක් කේන්ද්‍රී ගන්නව නේනේ. හරියට විවේචනය කරනව නේනේ. බලන්න පින දින අප වෙනුවෙන් කී දිනක් මහන්සිනවද කියලා බලන්න. සමහර විට අපට ආහාර පාන ටික හදන්න ගිහලා සමහර අය කරන දේවල් වලින් ඒගොල්ලන්ගේ අඩුපාඩු වලින් සමහර අය පිනතුනේ දුගති ගාමිත් වෙනවා නේද? ඔබ දන්නවනේ ඒකනේ. ආහාර පාන නිෂ්පාදනය කරන්න ගිහිල්ලා කෘමිනාශක දාන ගිහිල්ලානේ. ඒ තමන්ගේ ජීවිතයේ සුගතියත් උගසට තියලා තමයි ඔබට මේ කෑම බීම ටික සකස් කරන්නේ පිනතුනේ. ඒක මතක තියාගන්න. ඒ නිසා ඔබට ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. දිනකට එක මොහොතක් හරි ඔබ වෙනුවෙන් මේ පිහිට වෙන අයට පින් අනුමෝදන් කරන්න. ඔබ කරන හැම පින්කමක්ම මේ ලෝකෙ හැම දෙනාටම අනුමෝදන් කරන්න පින්නතුනි. ඒ නැත්තම් ඔබට මේ ගමන යන්න බෑ. අන්නේ ගුණධහම තුල හිටියොත් තමයි ඔබට මේ ධහම ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ බණ දහම් විතරක් නෙවෙයි පිනතුනේ, ගුණ දහම් කියන දේවලුත් තියෙනට ඕන. බණ දහමට ගුණ දහම එකතු වුණොත් තමයි අපිට මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපිට ධර්මඥාණයෙන් අපේ හිස පුරවා ගන්න පුළුවන්. හැබැයි පිනතුනේ ආධ්‍යාත්මික ඉදිරියට යෑම බොහොම හිමින් සිද්ධ වෙන්නේ. එනිසා මේ ආධ්‍යාත්මික ගමනේ ඇතැම් විට ඔබ මෙතනම වාඩි වෙලා සුවසින වෙලාවේදී ඔබට තේට එක හදන, ඔබට කැමරට එක හදන කෙනා ඇතැම් විට ධර්මයේ ප්‍රගුණ කරමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමට ඒ අය ඔබට වඩා ඉදිරියට ආධ්‍යාත්මික යන්නත් පුළුවන්. ඔබට කෑම බීම ටික වෙන ඔබේ භාජන ටික හොදන කෙනා ඔබට වඩා ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් නිවන් දකින්න නම් වැඩිපුර භාජන හොදන්න ඕන. වැඩිපුර අතුපතු ගන්න ඕන. වැඩිපුර කෑම යන්න ඕන. වැඩිපුර රෙදි සෝදන්න ඕන. එහෙම කෙනා තමයි ඉක්මනින් නිවන් දකින්නේ. ඒනිසා ඔබ ඉන්න තැන වැඩිපුරම කෑම වෙන, වැඩිපුරම භාජන හොදන, වැඩිපුරම ගෙවල් දොර නතු ගන්න, වැඩිපුරම ඇඳුම් සෝදන කෙනා ඔබ වුණොත් තමයි ඔබට සැබවින්ම මේ ගමන ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. ඒනිසා ඒ වගේම පින ලොකු ශක්තියක් අපේ ජීවිතේ ලැබෙනවා. අන්නේ ශක්තියත් ඇති කරගෙන අපේ ජීවිතෙන් ඉහළට මනට අපි අදිස්ථාන කරගන්නට ඕනේ. එතකොට අපි මූලික වැඩසටහන මෙතන නිවටපත් කළා. නැවත අපි විනාඩි 5කින් විනාඩි 7කින් විතර නැවත පටන් ගන්නවා. මේ සියලු කුසල වල බලෙන් ඔබට උතුම් ධර්ම අවබෝධයෙන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයං පන්තාච නිර්භය සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේන සත් දුකින් මිදෙත්වා බියෙන් පේන සත් බිය නැති දෙත් සොරින් පේන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.